නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආරබත නික්ඛමත යුඤ්ජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාකාරං වකුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙසති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. අපි ඊයේ සාකච්ඡා කළා සතර විපල්ලාස පිළිබඳව. මතකද සාකච්ඡා කරපුවා? ඈ දැන් සාකච්ඡා කරන්නේ මතකේ තියෙනවා. මොනවත් තමයි මේ විදිහට යන්න වෙන්නේ. වාක්‍යවල නන්දු මත තමයි යන්නේ. නැත්තම් නන්දු අඩුවෙන මේ විදිහට යන්න වෙන්නේ. අපි කලින් දවසේ කරපු කරුණු ටිකොයි පොඩි චාට් එකකට ඔය අපි කියලා තියෙනවා. දැන් ඔක්කොම අර ෆයිල් එකකට දාගන්න ඕනේ. දැන් මුලින් ඉඳන් මනුපිරලෙන් අපි ඔක්කොම කරනවා. සියලුම දේවල් සාසන ඉතිහාසය ඉඳන් සියලුම දේවල් අපි කරමු දිගට. එතකොට ඒක දිගට යන්න වෙන්නේ ඔබ වහන්සේගේ උනන්දුව මත. දැන් මම නිතරම දැන් මේ අද කරනකොට කලින් දවසේ ටික අහනවා. ඒක මතක තියාගෙන ඉන්නවා. එතකොට කලින් දවසේ ඉතරන්නේ ඊට කලින් දවසේ කළේ තියෙනවා ඒත් අහනවා. ඒ නිසා මේ මූලික කරුණු ඉඳන් අපි සාකච්ඡා කරනවා. සාසන ඉතිහාසය, බුද්ධ චරිතය, බුදු ගුණ, ධම්ම ගුණ, සංඝ ගුණ, බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය, ධර්මයේ ගැඹුරු කාරණා, විනය සූත්‍ර අභිධර්ම මේවා, විශේෂ සූත්‍ර අභිධර්ම කොටස් ඒවා අපි වැඩගත් ඒවා සාකච්ඡා කරනවා. එතකොට මේ සියල්ලක්ම ආවරණ වේදිත යන්නේ. ඒ නිසා වහන්සේලගේ කැපවීම වැඩගත් වෙන වෙනත් වැඩක් තියෙනවා තමයි. ඒ අතරින් එකක් කරන්න ඕන කියන්නේ. එහෙම වුණා සමාන ප්‍රයෝජනයක් වෙයි. දැන් මේක කරන්නේ මේ දැන් ඔබ වහන්සේලා දැන් කෙනෙකුට හිතයි දැන් අපි මේ පන්තියක් කරනකොට මෙහෙ පන්ති කරනවා කියලා සමහර කෙනෙක් එයිනේ. එහෙම එකට නෙමෙයි මේ කරන්නේ. මේ කරන්නේ ඔබ වහන්සේලා මෙහෙ කරන දෙයට කැපවීමට කරන ප්‍රතිඋපකාරයක් විදියට. දැන් ඔබ වහන්සේලා අපිට ගිලන් පස්සේ කාමරයට ගෙනත් දෙනවා. ඒ දෙයටවත් ණය නොවන විදිහට තමයි මේ අපි ඉන්න කාලේ දෙයක් කරන්නේ. ඒ නිසා දැන් වෙන කෙනෙක් පිටින් ආවයි කියලා අපි මේක වැඩිපුර කරන්නේ නැහැ. මේක කරන්නේ ඔබ වහන්සේල වෙනුවෙන් මේ කරන්නේ. මේ පොඩි හාමුදුර ඇතුළු ඔබ වහන්සේල වෙනුවෙන් මේක කරන්නේ. ඔබ වහන්සේලට කරන කෘතඥතාවයක් විදිහට අපිනුත් ණය ගෙවන විදිහක් විදිහට මේක කරන්නේ. ඒ නිසා ඔබ වහන්සේලත් ඒක හොඳින් බාර ගන්න. එහෙම වුණත් තමයි අපිට මේක දිගට කරන්න පුළුවන්කම තියෙන. ඔබ වහන්සේල එක නමක් කියත් අපි කරන්නේ ගැටලුවක් නැහැ. අපි පිටස් වැඩි කරගන්නේ මේ කරන්නේ. ඉච්ඡාව වහන්සේලා හොඳට මැතියව. මේ පොඩි නම විතරක් හිටියත් උනන්දුව තියෙනම් ඒක කරනවා. ඒකයි නේ. හොඳයි අපි ගිය දවසේ කළා සතර විපල්ලාස ගැන. අපි මුලින්ම කිව්වා සමස්ත බුද්ධ වචනයේම සඳහන් වන්නේ කාරණා දෙකක් මත දුකත් දුක නිදහස් වීමත් මත කියලා. බුදුහාර දේශනා කරන මම අතීතයේ දැනුත් දේශනා කරන කරුණු දෙකක් විතරයි. දුකත් දුක නිදහස් වීමත් විතරයි. මෙලටි දෙක කියනවා නම් දුක්ඛ සත්‍ය සහ නිරෝධ සත්‍ය. තවත් දෙකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය. දුක්ඛ සත්‍යෙට දුක්ඛය සමුදය දෙකමයිදී, නිරෝධයට නිරෝධය නිරෝධගාමී මාර්ගය දෙකමයිදී. ඒකට චතුරාර්ය සත්‍ය තමයි බුදුහාමරව අවුරුදු 45 දේශනා කරේ. ඒකට බුදුහාමරම දේශනා කරනවා මේ ඇතාගේ අත්පියවර මත සියල්ලම තියන්න පුළුවන් වගේ මේ චතුරාර්ය සත්‍ය මත ඔක්කොම තියන්න පුළුවන් කියලා. ඒ නිසා බුදුවරේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන අසිරිමත් ධහම තමයි මේ චතුරාර්ය සත්‍ය. ඉතින් අපිට දුක ඇතිවන කරුණු හතරක් මත අපේ හිතේ තියෙන වැරදි අදහස් හැඟීම් හතරක් මත අපි කියවට විපලාස කියලා, මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් කියලා. එතකොට එකක් තමයි මොනවද? අසුභේ සුභ විපලාසය. ඊළඟට දුක්ඛේ සුඛ විපලාසය. ඊළඟට අනිච්චේ නිච්ච විපලාසය. ඊළඟට අනත්තේ අත්ත කියන විපල්ලාසය. මෙන්න මේ විපල්ලාස හතර දුරු කරන තමයි සමස්ත බුදු දහමේ කරුණු ඔක්කොම ඇතුළත් වෙන්නේ. එතකොට අසුභේ සුභ සංඥාව දුරු කරන්න මොකක්ද දේශනා කළේ? කායනපස්සනාව. දැන් කායනපස්සනාව වඩනකොට මොකද ප්‍රකට වෙන්නේ? රූපස්කන්ධය ප්‍රකට වෙනවා. ඊට පස්සේ කවණිකාලාහාරය ප්‍රකට වෙනවා. ඈ රූපය පිරිසිදු දැනගන්න ලැබෙනවා. එතකොට දුක්ඛේ සුඛ සංඥාව දුරු කිරීමට මොකද දේශනා කරන්නේ? වේදනා පස්සනාව. එන පස්සනාව වඩනකොට මොන ස්කන්ධයද ප්‍රකට වෙන්නේ? වේදනා ස්කන්ධය. ඔව් වේදනා ස්කන්ධය. මොන ආහාරයද ප්‍රකට වෙන්නේ? ස්පර්ශ. ඔව් පස්ස ආහාරය. නැත්නම් ස්පර්ශ ආහාරය. පාලි කියනවා නම් පස්ස ආහාරය. ඉංග්‍රීසියෙන් කියනවා නම් ඊළඟට එතකොට ස්පර්ශ ආහාරය ප්‍රකට වෙනකොට ඊට පස්සේ ඒකත් නාම කොටසටයි ඒක ප්‍රකට වෙනවා. නැත්නම් ස්කන්ධ හැටියට ගත්තොත් වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවා. ඊළඟට අනිච්චේ නිච්ච සංඥා දුරු කරන්න මොකද කිව්වේ? චිත්තානපස්සනාව. චිත්තානපස්සනාව වඩනකොට මොන ස්කන්ධයද ප්‍රකට වෙන්නේ? විඥාන ස්කන්ධය. මොන ආහාරයද ප්‍රකට වෙන්නේ? විඥානාහාරය. එතකොට ඒකෙනුත් නාමය නැත්තම් විඥානය කියන කොටස ප්‍රකට වෙනවා. ඊළඟට අනත්ත්‍ය අර්ථ සංඥාව දුරු කරන්න ධම්මානුපස්සනාව වඩන්නේ. ධම්මානුපස්සනාව වඩනකොට මොන ආහාරයද ප්‍රකට වෙන්නේ? මනෝ සංකේත ආහාර ප්‍රකට වෙනවා. ස්කන්ධ දෙකක් ප්‍රකට වෙනවා. මොනවද? සංඥා සංකාර කියන දෙක. අනිත් විදිහෙන් කියනවා නම් නාම ස්කන්ධය ප්‍රකට වෙනවා. එතකොට අවසාන ප්‍රතිඵලය තමයි අපි මොනවා කළත් නාම රූප දෙක ප්‍රකට කරගන්න තමයි සමස්ත බුද්ධ ධර්මම තියෙන්නේ. දැන් අපි රූපයක් දකිනකොටම අවිද්‍යාව සහගත ඇසින් රූපය දැස බලනකොටම මේ පොඩි හාමුදුරුවෝ කෙනෙක් පිටින් ඉන්නවා කියලා තමයි පැනවෙන්නේ. නමුත් අපිට ඒක ඇත්තටම ඒ කෙනෙක් කියලා හඳුනගන්නේ ද්‍රව්‍යයක් කියලා හඳුනගන්නේ පළවෙනි සිතුවිල්ල නෙමෙයි දෙවෙනි සිතුවිල්ල. පළවෙනි සිතුවිල්ල දෙස අවිද්‍යාවෙන් බලනවත් එකම ඊළඟට ඒකම ස්කන්ධ පංචකයක් වෙලා පංචබාහ ස්කන්ධයක් වෙලා අපි ඒ තුළ හිත බැසගෙන ඇති වෙන්නේ. එතකොට මෙන්න මේ වේගවත් සිදුවන අවිද්‍යාව සාගත ක්‍රියාවලිය නවත්තන්න තමයි සමති විදර්ශනාදේක තියෙන්නේ. එතකොට සමති විදර්ශනා දෙක තුල කෙනෙක් ඉන්නකොට වෙන්නේ ඕකට ක්ෂණිකව මේ භෞතික කොටසයි නාම කොටසයි නැත්නම් මානසික කොටසයි වෙන් කරලා හඳුනගන්න පුළුවන්. ඒක මොහොතකින් එක දවසකින් දෙකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දෙකින් දෙකම අපි සීලය තුළ ඉඳගෙන සමති දර්ශනා වඩනකොට අපි ඇසෙන් රූපයක් දකිනකොටම කනින් ශබ්දයක් අහනකොටම මේක භෞතික කොටස නැත්නම් මේක රූප කොටස මේක මානසික කොටස කියලා ක්ෂණිකව හඳුනගන්න පුළුවන්කම තියෙනවා. ඒ ක්ෂණිකව හඳුනාගන්න පුළුවන්කමත් එක්කම බාහිර රූපයක් තුළ හෝ ද්‍රව්‍යයක් තුළ දෙයක් දැස හිත වැස ගන්න කටිය ටිකෙන් ටික අඩු වෙනවා. ක්ෂණිකව නිරුද්ධ වෙනවා. දැන් අපේ මිරිගුවක් දැස ඈත පරදිහා බලනකොටම අපේ මිරිගුවත් එක්කම දන්න වතුර නෙවෙයි කියලා. නමුත් ඒ දැසම මුවා බලනකොට මුවා වතුරේ කියලා එක වැටගෙන. අපි දන්නා මේ ගැතන නිර්මාණ වෙච්ච වතුරක් නෙවෙයි අපි බලන විදිහට මේ පැත්තේ වතුර තියෙන කියලා එක අපි ක්ෂණිකව දන්නවා. අන්නේ විදියටම මේ වේගයෙන් අපට කවදාහරි දවසක ඇති වෙන්නට ඕන කෙනෙක් දිහා බලනකොට ශබ්දයක් ඇහෙනකොට දැන් කපුටේ ගහක් ඇහෙනකොට දැන් පීච මල් සුවඳක් එනකොට දිවට සුවිඳම් රසයක් එනකොට ওই මොකක් කරත් ඒකත් එක්කම රූපයක් පේනවනේ අපට. දැන් පීච මල් සුවඳ දැන් අපට ආවොත් පීච මලක් පේනවනේ. අන්නේ පේනවත් එක්කම පීච මල වෙන් කළා මේ සුවඳ වෙන් කළා මානසික මේ සුවඳ කියන එක මානසික පැත්තෙන් කියන එක අපි දැනගන්නවා. මල කියන එක හිතේ නිර්මාණය කරගන්න. එතකොට මේ සුවඳ හඳුනාගත්තේ තනිකරම මනස පැත්තේ කියන එක අපි දැනගන්නට ඕන. එතකොට බාහිර නිත්‍ය වශයෙන් තිබෙච්ච ඒ ශබ්දයක්වත් රූපයක්වත් සුවඳක්වත් නෙවෙයි අපි මේ මොහොතේ අපේ ආයතනට සාපේක්ෂව මගේ අතීත සංස්කාරano නිර්මාණය කරගත්තු දෙයක් කියන එක තමයි නුවණින් දකින්නට ඕන. දැක්ක ගමන්ම බාහිර දෙයක් දැස හිත පැස ගන්න. එතකොට දුකට හේතුව දුක සත්‍ය කියලා කිව්වට දුක නැති කරන්න කියන එකක් කියලා නැහැ. දැන් මෙතන කාමරයේ අන්ධකාර නම් ඒ අන්ධකාරය දුරු කරන්න අපි මොකද කරන්න ඕන? ඔව් අපි ලයිට් එකක් දානවා නැත්නම් පහනක් පත්තු කරාම දැන් කළු පාට බෑග් ටිකක් ගෙනල්ලා අඳුරයින් කරන්න කියලා හැදුවොත් මොකද වෙන්නේ? පුළුවන්ද? නැහැ නේද? ඔව් අන්න ඒ වගේ දැන් අපිට හිතේ ලෝභයේ දේශයේ තිබ්බට ඒක ඕලාරික මට්ටමින් දුරු කරන්න දන් දෙන්න අසුභය වඩන්න මෛත්‍රී වඩන්න කියලා කියනවා. නමුත් ඒක අනුසය දුරු කරන්න නම් අර ආලෝකය දුරු කරන්න වාගේ තනිකරම ප්‍රඥා නැමැති ආලෝකය අපි දැල්වන්නට ඕන. ප්‍රධානම ප්‍රඥා නැමැති ආලෝකයේ දැල්වීමේ පියවර තමයි මේ නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. ඒතකොට ඒ සඳහා දුක සහ දුක සත්‍ය මේ චතුරාර්ය සත්‍ය පැහැදිලිවම අපි තේරුම් ගන්නට ඕන. ඒ අවබෝධය තුළ ඉඳගෙන සීල සමාධි ප්‍රඥා වඩන්නට ඕන. ඒ සඳහා මූලික භූමිය හැටියට සකේ ගෝචරයේ පෙත්තිකේ විසේ චරද කියපු ආකාරයට තමන්ගේ පියාගේ ගෝචර විසය තුළ හැසිරෙන්න කියලා බුදුහාමර දේශනා කළේ. අපි කොතනද නිතරම ඉන්නට ඕන? අපි නිතරම සතර සතිපට්ඨානය තුළ ඉන්නට ඕන. එතකොට සතර සතිපට්ඨානය තුළ ඉන්නකොට සත්ත බොජ්ජංග වැඩෙනවා. සත්ත බොජ්ජංග වැඩෙනකොට විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් වෙනවා. විද්‍යාවේ මුක්තිය සාක්ෂාත් වෙනවා. තොර විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම දක්වා මේ යන ගමනේ එක්තරා නිශ්චිත ගමන් මගක් තියෙනවා. ඒක නිකන් අහම්බෙන් කඩාගෙන මැදි යන්න බෑ. බුදුහාම දේශනා කරනවා මේ ධම්ම මග අවසානයේ තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විද්‍යා විමුක්තිය නිකන් සාක්ෂාත් කරන්න බෑ. ඒකට දෙයක් කරන්නට ඕන. මොකද කරන්නට ඕන? ඒකට සත්‍යබොධ්‍යංග වඩන්නට ඕන. සත්‍යබොධ්‍යංග නිකන් වැඩෙන්නේ නෑ. සත්‍යබොධ්‍යංග වැඩෙන භූමියක් තියෙනවා. ඒ භූමිය තුල ඉන්නට ඕන. මොකද සත්‍යබොධ්‍යංග වැඩෙන භූමිය සතර සතිපට්ඨාන තුල ඉන්නට ඕන. සතර සතිපට්ඨාන නිකන් වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨාන වැඩෙන නම් ත්‍රිවිධ සුචරිතය තුල ඉන්නට ඕන. කාය සුචරිතය, වාග් සුචරිතය, මනෝ සුචරිතය කියන ත්‍රිවිධ සුචරිතය තුල ඉන්නට ඕන කියලා. ත්‍රිවිධ සුචරිතයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඒ සඳහා සති සම්පජ ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඉන්ද්‍රිය සංවරයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය වැඩෙන්නට සති සම්පජඤ්ඤය තියෙනට ඕන. සති සම්පජඤ්ඤයත් නිකන් වැඩෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය වැඩෙන නම් යෝනිසෝමනසිකාරය තියෙනවා. යෝනිසෝමනසිකාරයත් නිකන් වැඩෙන්නේ නැහැ. ඒ සඳහා ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාවත් නිකන් වැඩෙන්නේ නැහැ. ශ්‍රද්ධා වැඩෙන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණයත් නිකන් ලැබෙන්නේ නැහැ. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්නට ඕනේ. මෙන්න මේ වගේ අනුපිළිවෙලක් තියෙනවා. හරියට කන්දක් මොදුනට වැස්සක් වහිනකොට පොඩි ඇලදොර පිරිලා ගංගා පිරිලා ඉතිරිලා යනවා වගේ කල්යාණ මිත්‍රත්වයේ නැමැති දිය දහර අපේ ජීවිතය තුනට වැඩෙනකොට අනිත් ඔක්කොම ඉන්ද්‍රිය ධර්ම සත්‍ය බොජ්ජංග ආදී සත්‍යස් බොජ්ජපාලිතක ධර්මම සම්පූර්ණ වෙනවා. එනිසා කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනකොට යෝනිසෝමනසිකාරය ඇති වෙනවා. යෝනිසෝමනසිකාරය ඇති වෙනකොට සති සම්පජඤ්ඤය දිනු වෙනවා. සති සම්පජඤ්ඤය දිනු වෙනකොට ඉන්ද්‍රිය සංවරය දිනු වෙනවා. ඉන්ද්‍රිය සංවරය දිනු වෙනකොට ත්‍රිවිධ සුචරිතය වැඩෙනවා. ත්‍රිවිධ සුචිතේ වැඩෙනකොට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. ඒක සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන අවිද්‍යාව කියන සූත්‍රය සඳහන් වෙනවා. ඉතින් අන්නේ ගමන් මාගේ තමයි අපි නිරතුරුව ඉන්නට ඕනේ. ඉතින් ඊට අදාළ කරුණු තමයි අපි මේ දැන් ටිකෙන් ටික සාකච්ඡා කරන්නේ. මෙතන පිටු හතරක හැන්ඩ්අවුට් එකක් තියෙනවා. ෆයිල් සමරගෙන මේ පිටුවට කියන්නන්නේ. මේ හැම එකක්ම අපි අලුතෙන්ම හදපුවා. මෙලත් සටහනක් බලලා පොත්පත් බලලා ඔබ අහසල වෙනුවෙන් හදපුවා. දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ත්‍රිපිටකය ගැන. එතකොට ත්‍රිපිටකය ඉංග්‍රීසියෙන් කියන ත්‍රී බාස්කට් කියලා. එතකොට ත්‍රිපිටකය තමයි සම්පූර්ණ බුද්ධ වචනේ. දැන් ත්‍රිපිටක බුද්ධජනක පොත් හැටියට පොත් 56ක් තියෙනවා. විශේෂයෙන් බුරුමයේ 1956 තිබුණ චක්ක සංගරම් කියලා එකක්. බුරුමේට රැස්වෙච්ච ථේරවාදී බෞද්ධ රටවල වික්ෂුන් වහන්සේලා බුරුමේ ඇතුළු බුරුමේ, තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, ලාඕසය, ශ්‍රී ලංකාව ආදී රටවලින් රැස්වෙච්ච ස්වාමීන් වහන්සේලා කරාටි වෙලා මාස කිහිපයක් තිස්සේ ත්‍රිපිටකයේ තියෙන තැන් ඒතරාශී කළා, ඒව සංස්කරණය කළා, සජ්ජහන කළා. අන්න ඒ ත්‍රිපිටක චක්ක සංගායනාවේදී සාකච්ඡා කරලා සම්මත කරගත් ත්‍රිපිටකය තමයි දැනට බෞද්ධ ලෝකයේම ත්‍රිපිටක විදිහට පිළිගන්නේ. ඒතකොට ඒකට මුල් වුණේ මුලින් ශ්‍රී ලංකාවේ තිබිච්ච ත්‍රිපිටකය ඒ තමයි වළගම්බ රජතුමාගේ කාලේ ග්‍රන්ථාරූඪ කරපු මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටකය. අන්නේ ත්‍රිපිටකය තමයි දැනට ලෝකෙම තියෙන්නේ ථේරවාදී මුල් බුදු සමය විදිහට. ඉතින් ශ්‍රී ලංකාව ථේරවාදී මුල් බුදු දහම ආරක්ෂා කරලා සුරක්ෂිත කරලා ලෝකෙට දායාද කිරීමේ ගෞරවයේ ශ්‍රී ලාංකිකයන්ට හිමි වෙනවා. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම අපි මේක ඉගෙන ගන්නට ඕන. ත්‍රිපිටකය පුලුවන් තරම් දුරට ඉගෙන ගැනීම අපේ ජීවිතේ ප්‍රධාන කාර්යයක් කර ගන්නට ඕන. අපේ මතයක් කියනකොට නිතරම අපේ පුද්ගලික මත නෙවෙයි ත්‍රිපිටකයට අනුගතව අටුවාටික ආශ්‍රයෙන් ඊට අනුගත සදහම් මතය තමයි අපි කියන්නට ඕනේ. අපේ පුද්ගලික මත කිව්වට මිනිසුන්ට දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. අපිට හිතුවාකාර මත කියන්න බෑ. ඒ නිසා නිතරම ත්‍රිපිටකයට ගරු කරන්න ඕන. ත්‍රිපිටකයේ මුල් තැන තියාගෙන තමයි අපි හැමදාම කියන්නට ඕනේ. අපේ පහසුවට තැන් තැනම කැරි අරගෙන අපට අත්නෝ මත ඉදිරිපත් කරන්න හැකියාවක් නැහැ. නිසා මේ ත්‍රිපිටකයේ සංකීර්ණ ගැන අපි දැනගන්න ඕන. ත්‍රිපිටකයේ පොත් ටික ඊට කලින් මා සඳහන් කරන්න කැමති ත්‍රිපිටකයේ තියෙන බුද්ධ වචනය සමස්ත බුද්ධ වචනය බුදුරජාන් වහන්සේ අවුරුදු 45 තිස්සේ දේශනා කරපු සියලුම ධර්ම කරුණු මේ දෙවෙනි පිටුවේ තියෙන විදිහට විවිධ ප්‍රභේද වලට දක්වලා තියෙනවා. ඒ තමයි රස වශයෙන් ඒක විදං සමස්ත බුද්ධ වචනේ මහත් වශයෙන් ඒක විදයි. දැන් දෙවන පිටුව තියෙන්නේ. දැන් දෙවන පිටුව අතර මේ බලමු පිටු මේ දෙවෙනි එක. ඒකවල රස වශයෙන් ඒක විදං. රස වශයෙන් ගත්තොත් ඒක හරියට මුහුදු දිය පොතෙන් ගත්තත් එකම ලුණුක් වගේ බුදුහාඳුර පහරා දසුරයෙන් දෙයට පහරා දසෝත්‍රයෙන් දේශනා කළා. මේ බුද්ධ වචනේ පොතෙන් ගත්තත් තියෙන්නේ එකම රසයයි විමුක්තියයි. කිනු දුකේ නිදහස් වීමේ රසයයි මේක තියෙන්නේ. සය දහම පිළිපැද පමනට බාහිර රූපය තුළ හිත බැස ගන්න ගැටි අඩු වෙලා ටිකෙන් ටික තමන් දුකෙන් නිදහස් වෙනවා. එසයි රස වශයෙන් ඒක විඳන. ඊළඟට ධම්ම විනය වශයෙන් දුවිදම්. බුදුහාමුදුරුවෝ නිතරම බුදුහාමුදුර වැඩ සිටිය කාලේ ධම්ම විනය කියන පදේ තමයි දේශනා කළේ. අවසානයේදී තුන්වහන්සේ දේශනා කළේ. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේගෙන් පස්සේ සාස්තුරුවරේ ප්‍රධාන කෙනෙක් පත් කරන්නද කියලා. බුදුහාමුදුරේකට කැමති වෙන්නේ නැහැ. බුදුහාමුදුර දේශනා කළේ මොකද්ද? යෝකෝ ආනන්දමය ධම්මෝච විනයෝච දේසිතෝ පඤ්ඤත්තෝ සෝවෝ මමංචේන සත්තා කියලා. ආනන්දේ මාන්සින් කිසියම් ධර්මයක් දේශනා කරා නම් විනයක් හැනෙවනම් අන්න ඒ දේශනා කරපු පනවපු ධර්ම විනය දෙක මගේ පස්සේ සාස්ත්‍රවර වෙනවා කියලා. එතකොට මේ ධම්ම විනය කියන ප්‍රභේදය බුදුහාමර කාලෙම තිබෙනවා. ධම්ම විනය. එතකොට ධම්ම මුළු බුද්ධ වචනයම ධම්ම විනය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ධම්ම කිව්වහම සෝත්‍ර අභිධර්ම දෙක. විනය කිව්වහම විනය පිටක. ඊළඟට පිටක වශයෙන් තිබෙනවා. විනය සෝත්‍ර අභිධර්ම කියලා පිටක හැටියට තුනයි. පඨම මජ්ඣිම පරියෝසන වශයෙන් තිබෙනවා. පඨමං කියන්නේ මොකද්ද? මුලින්ම දේශනා කරපු කාරණය. උදාහරණ මුලින්ම මොකද දේශනා කළේ? ධර්මයේ දේශනා කරන්න ගියලා ඒකත් කියන්න බුලන් ඒකත් කියන සමහරට අනේක ජාති සංසාරම් කියලා අර බුද්ධ ඇතර පස්සේ මුල් මාස්ථාය දේශනා කරපු කාරණයක් කියලා. එතකොට ඒක ප්‍රථම වචනේ, මධ්‍ය වචනේ ගැන ඊට මැදින් දේශනා කරපු ඔක්කොම ටික, අවසාන වචනේ, පස්සම වචනේ කියන්නේ මොකද්ද? බුදුහාමර පිරුවන් මාත්‍යක ඉඳලා දේශනා කළා. හන්ද දාන වික යාමන්ති ආමිවෝ වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත කියන. මහණෙනි මේ සියල්ල වෙනස් වෙන සුළුයි. මම ඔබලා අවසාන වතාවට දේශනා කරන්නේ අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. ඒක අවසාන බුද්ධ වචන. මෙන්න මේ විදිහට පඨම මජ්ඣිම අවසාන වශයෙන් බෙදෙනවා. නිකාය වශයෙන් පංච වේදම්. සංගීතකාරක භික්ෂුන් වහන්සේලා විසින් සංගීතකාරක කියන කාටද? සංගායනා කරත්වෝනේ. දැන් පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව, හතරවෙනි ධර්ම සංගායනාව, පස්වෙනි ධර්ම සංගායනාව, හයවෙනි ධර්ම සංගායනාව කියන සංගායනා කීපයක් පැවැත්තුවා. ඒත් අන්නේ සංගීතකාරක විශේෂයෙන් තුන්වෙනි ධර්ම සංගායනාවේදී විශේෂයෙන්ම සකස් වෙච්ච ක්‍රමය තමයි මේ නිකාය වශයෙන් නිකාය ක්‍රමය. ඒත් නිකාය වශයෙන් පංච වේදයි. මොනද නිකාය? දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, බුද්ධක නිකාය. ඊළඟ ප්‍රභේදයේ තමයි අංග වශයෙන් නව විදං. විශේෂයෙන් අලගත් උපම සූත්‍රයේදී මේ ප්‍රභේදය දේශනා කළා. අංග වශයෙන් නව විදයි. සොත්ත ගෙය වෙයාකරන ගාථා බුධානීති උත්තක ජාතක අබුද ධම්ම වේදන්න කියලා. ඈ මට පුළුවන් නේද මතක තියාගන්න. ඈ සොත්ත ගෙය වෙයාකරන ගාතක ගාථා උදානීති උත්තක ජාතක අබුද ධම්ම වේදන්න තුන තුන පාඩම් කරා. කොහොමද? සොත්ත ගෙය වෙයාකරන ගාථා දානීති උත්තක ජාතක අබුද ධම්ම වේදන්න. කොහොමද මතක තියාගන්නත් ඕනේ? මේ අපිට බණ වලට කියන්න ඕනේ වෙන්නේ. නමුත් අපේ ධර්මඥානෙ නිතරම ඉදිරියෙන් එන ඕනේ ගිහයට වඩා. මොකද ගිහයත් මම හොඳට ඉගෙන ගන්න දැන් ඒක. ඊළඟට කන්ද වශයෙන් චතුරාසීස සහස්ස ධම්මක් හඳා ස්කන්ධ වශයෙන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අකුරු 16 වගේ ප්‍රමාණයක් මට මතක හැටියට අකුරු 16ක් හෝ පද 8ක වගේ ප්‍රමාණයක් අන්නේ කොටස්. කොටස් වශයෙන් ගත්තොත් අන්න ඒවා ඒ කොටස් 84,000කට බෙදෙනවා. තොර මේකත් ධර්මයේ තියෙන ප්‍රවේදයක්. මුල කාණි ධම්ම දක්වලා තියෙන මේ සියලුම බුද්ධ වචනය මේ ස්කන්ධ 84,000කට බෙදන්න පුළුවන් කියලා. අනේ නිසාම තමයි ධර්ම සංග තුන්වෙනි ධර්ම සංගාන සමයේදී ඉන්දියාවේ ධර්ම අශෝක රජතුමා ඉන්දියාව පුරාම විහෙර විහාරස්ථාන 84,000ක් ඉදිකරනවා. ඉදිකරලා විතරක් නෙවෙයි ඒ 84,000ක්ම විහාරස්ථාන එකම දවසක දියුත් කරනවා. එකම වෙලාවට. මෙන්න මේ 84,000ක් ධර්ම සංගයේ සීකරයි. එනිසා මෙන්න මේ ත්‍රිපිටකය බෙදෙන ආකාරය බුද්ධ වචනේ බෙදෙන ආකාරයේ ප්‍රභේද ටික බලාගන්න එක වටිනවා. ඊළඟ කාරණේ තමයි ත්‍රිපිටකයේ හැටියට තියෙන විනය සූත්‍ර අභිධර්ම කියන කොටස් තුන. පළවෙනි පිටුව. මේකෙදි කියන්නේ මුළු බුද්ධ වචනයම විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය කියලා කොටස් තුනකට බෙදෙනවා. මොකටද විනය පිටකය කියලා කියන්නේ? විනය පිටකය කියලා කියන්නේ භික්ෂුන්ගේ විනය පිළිබඳව විස්තර වෙන කොටස. නැත්තම් සීලය විස්තර වෙන කොටස. ඒකට ප්‍රධාන වශයෙන් ග්‍රන්ථ කීයක් තියෙද? ග්‍රන්ථ පහක් තියෙනවා. ප්‍රමොණෝද පහ, පරාජිකා පාළිය, පාජිත්‍ය පාළිය, සුලාග පාළිය, මහවග පාළිය, පරිවාර පාළිය. එතකොට අර පරාජිකා පාජිත්‍ය කියන දෙකට කියනවා අපි උපතෝ විභංග කියලා. ඔව්. එතකොට චුල්ලවග්ග පාළි මහවග්ග පාළි දෙකට ඛණ්ඩක විනය කියලා කියනවා. ඔව්. පරිවාර පාළියට පරිවාර කියලා කියනවා. එතකොට මෙන්න මේ පොත් පහටම ලියවෙච්ච අටුවාව තමයි සමන්ත සාසාධිකාව කියලා කියන්නේ. ඊළඟට බලන්න ඔය හතරවෙනි පිටුවේ තියෙනවා ඒ විනය පිටකයේම ඒ පොත්වලට ලියපු කීපා ටික. එතකොට සාරිපුත්ත කියන හාමුදුරුවෝ කියන්නේ බුදුහණන් කාලේ සාරිපුත්ත හාමුදුරුවෝ නෙවෙයි. ඊට පස්සේ හිටපු පොළොන්නරුව සමයේ හිටිය සාරිපුත්ත හාමුදුරුවෝ සාරත් දීපණී කියලා සමන්ත පාසාදිකවට අටුවාව ලිව්වා. වජිරබුද්ධ කියන හාමුදුරුවෝ වජිරබුද්ධ නම් ටීකාව ලිව්වා. කස්සප හාමුදුරුවෝ විමති විනෝදනී කියන ටීකාව ලිව්වා. බුද්ධනාම කියන හාමුදුරුවෝ විනයත්ත මංජුසා කියන සංඛා විතරණයට ටීකාව ලිව්වා. හරිද? දැන් අපි මේ කතා කළේ විනය පිටකය ගැන. එතකොට ඊළඟට සූත්‍ර පිටකය. දැන් මේ හැම එකක්ම මතක තියාගන්න කටපාඩම් තියාගන්න ඕනේ. මේව අමාරු නෑ ඇත්තට. මේව මහලුකු දේවල් නෙවෙයි. මේව ඉතාම ඉක්මනින් පාලනය කරන්න පුළුවන්. ඈ ටයිම් එකේ මේ ඔක්කොම මතක තියාගන්න පුළුවන්. ලොකු දේවල් නෙවෙයි. එතකොට ආයි කියමු බලන්න අපි විනය පිටකයේ පොත් ටික. පාචිත්‍ය පාළිය, චුල්ලවග්ග පාළිය, මහවග්ග පාළිය, පරිවාර පාළිය. ඔය දැන් මතකින් කියන්න බලන්න. මතකින්. පාළිය, චුල්ලවග්ග පාළිය, මහවග්ග පාළිය, පරිවාර පාළිය. ඒ මොන පිටකයටද ඇයිදී? විනය පිටකයට. ඒ පොත් පහටම තියෙන අටුවා මොකද්ද? සමන්ත පාසාදිකාව කියන එක අටුවා. අටුවාව කියන්නේ ත්‍රිපිටකයේ තියෙන තැන් තේරුම් ගන්න අමාරු තැන් විස්තර කරලා තියෙන එක තමයි අටුවාව කියලා කියන්නේ. අටුවාවේ තවත් විස්තර කරන්න ඕන තැන් තමයි ටීකා විදිහට විස්තර කරලා තියෙන්නේ. ටීකාවෙන් බැරි ඒවා තැමෙන අනු ටීකා කියලා විස්තර කරලා තියෙනවා. ඒකෙත් බැරි ඒවා තැමෙන ටිප්පණි කියලා විස්තර කරලා තියෙනවා. ඒකෙත් සමහර බැරි වෙන තැන් තවත් අර්ථ වර්ණ ආදී වශයෙන් තවත් විදිහට විස්තර කරලා තියෙනවා. ඊළඟට සූත්‍ර පිටකේ. එතකොට සූත්‍ර පිටකේ කියලා කියන්නේ සූත්‍ර හැටියට දේශනා කරපුවා. ඒ අතරේ ගාථා විදිහට දේශනා කරපුවාක් තියෙනවා. මේකෙත් විවිධ ප්‍රභේද තියෙනවා. එතකොට මේ සූත්‍ර පිටකයේ තියෙන ලක්ෂණයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු විස්තරක් නෙවෙයි තියෙන්නේ මේකෙ. මේකේ තියෙන බුද්ධ භාෂිත තියෙනවා, ශ්‍රාවක භාෂිත තියෙනවා, ඍෂි භාෂිත තියෙනවා, දේව භාෂිත තියෙනවා. මොන භාෂිතද? බුද්ධ භාෂිත තියෙනවා, ශ්‍රාවක භාෂිත තියෙනවා, ඍෂි භාෂිත තියෙනවා, දේව භාෂිත තියෙනවා. ඊට අමතර දේව භාෂිත කිව්වම මේකත් තම කොටස් වලට බෙදෙනවා. දේවරු කියලා තියෙනවා තියෙනවා, බ්‍රහ්මයෝ කියලා තියෙනවා තියෙනවා, මාරය කියලා තියෙනවා තියෙනවා. තවත් දෙයක් ප්‍රවේද වලට යනවා. ඒක අන්නේ ඔක්කොමගේම සමාන්‍ය පොතට තමයි සූත්‍ර පිටකය කියලා කියන්නේ. ඒකට සූත්‍ර පිටකයේ ප්‍රධාන වශයෙන් නිකාය ග්‍රන්ථ වශයෙන් පහකට බෙදෙනවා. මොනවද ඒ පහ? තීගනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, බුද්ධකනිකාය. එතකොට දීඝනිකාය කියන්නේ දීර්ඝ වශයෙන් තියෙන පොත්. සූත්‍ර 30ක් නේද? 32ක්, 34ක්. එතකොට දීර්ඝ වශයෙන් තියෙන සූත්‍ර තමයි දීඝනිකායට තියෙන්නේ. ඊට පස්සේ මධ්‍යම ප්‍රමාණයේ තියෙන සූත්‍ර 152ක් මධ්‍යම නිකායට ඇතුළත් වෙනවා. ඊට පස්සේ සංයුතනික හැදින තව සූත්‍ර 7000 ගණන් තියෙනවා. ඒ වගේ විස්තර වෙනවා. දැන් මේකේ තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ බුද්ධකනිකාය කියන එක. බුද්ධකනිකාය ඇත්තෙම මේකේ ග්‍රන්ථ ටික තුන්වෙනි ධර්ම සංගණන දක්වාම ටිකෙන් ටික වර්ධනය වෙච්ච. විවිධ හේතු මත ත්‍රිපිටකයේ තැන් තැන්වල තියෙන කරුණු සහ ශ්‍රාවකයන් විසින් සම්පාදනය කරපු කරුණු දැක්වත් වෙන විදිහට ටිකෙන් ටික සංවර්ධනය වෙච්ච ආකාරය තමයි බුද්ධකනිකාය අපට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන් මේ බුද්ධකනිකායට ග්‍රන්ථ 15ක් ඇතුළත් වෙනවා. මේ ග්‍රන්ථ 15 මතකෙම තියාගන්නට ඕන. පාඩම් කරගන්න අමාරු නෑ. මොන දේ පොත් ටික? බුද්ධක පාඩ, ධම්මපද, උදාන, ඉති උද්දක, සුත්ත නිපාත, විමාන වස්තු, තේත වස්තු, තේර ගාථා, තේරි ගාථා, ජාතක. ඔව් 10 වෙනි අංකෙට ජාතක තියෙන්නේ. ජාතක. ඊළඟට නිර්දේශ පටිසම්මිදා, නිර්දේශ පටිසම්මිදා, මඟ අපදාන, චර්යා පිටක, බුද්ධ වදන. ඒ 10 ජාතක වලින් පස්සේ කිස්සල පාන කරගන්නේ මේ පහ. නිර්දේශ පටිසම්මිදා, මඟ අපදාන, චර්යා පිටක, බුද්ධ වංශ. ඒ පහ මතක තියාගන්න ඉස්සෙල්ලම. මොකද පහ? නිදේශ, පරිසම්මිදා, අපදාන, චර්යා පිටක, බුද්ධ වංශ. ඒත් එකම අමතර දෙයක් මතක තියාගන්න. නිත්‍යකරණය පිට උපදෙති. මේ හතර මතක තියාගන්න පුළුවන්. දැන් මම මතක කියන මතකෙම ඈ නිදේශ, පරිසම්මිදා, මංග, අපදාන, චර්යා පිටක, බුද්ධ වංශ, නිත්‍යකරණ පිට උපදෙති. ආයි කියන්න බලන්න. නිදේශ, පටිසම්මිදා, මඟ, අපදාන, චර්යා පිටක, බුද්ධ වංශ, නිති ප්‍රකරණ, තේතෝපදේශ. හරි, දැන් මුල් 10 අපි කියමු බලන්න. බුද්ධක පාඨ, ධම්මපද, උදාන, ඉති උත්තක, සුත්ත නිපාත, විමාන වස්තු, තේත වස්තු, තේර ගාථා, තේරි ගාථා, ජාතක. එයින් අර අන්තිම ඵලයේදී හෑ මොනවද? නෑ, විමාන වස්තු, තේත වස්තු, තේර ගාථා, තේරි ගාථා, ජාතක. ඒ පහත් පාඩම් කරගෙන පුළුවන් එකට. බලන්න මේ පහම ලේසි. කොහොමද? විමාන වස්තු, තේත වස්තු, තේර ගාථා, තේරි ගාථා, ජාතක. ඊළඟ පහ කොහොමද? නිදේශ, පරිසම්මිදා, මඟ, අපදාන, චර්යා පිටක, බුද්ධ වංශ. අන්තිම දෙක නිතිපකරණ, තේතෝපදේශ. මුල් පහ මොකද්ද? බුද්ධක පාඨ, ධම්මපද, උදාන, ඉති උද්දක, සුත්ත නිපාත. දැන් මෙහෙම තමයි පාඩම් කරන ක්‍රමය. දැන් ඉතින් පාඩම් කළා, ඊට පස්සේ ඔක්කොම දේ යොමු කරනවා. අන්තිම දෙක කියන්න බලන්න. තේතෝපදේශ. මුල් පහ කියන්න. බුද්ධක පාඨ, ධම්මපද, උදාන, ඉති උද්දක, සුත්ත නිපාත. ආ. බුද්ධක පාඨ, ධම්මපද, උදාන, ඉති උද්දක, සුත්ත නිපාත මුල් පහ. ඈ ඊළඟට අර පල්ලෙහාම දෙක අයින් කරාම ඊළඟට උඩින් තියෙන පහ මොකද්ද? නිදේශ, පටිසම්මිදා, අපදාන, චර්යා පිටක, බුද්ධ වංශ. ඊට උඩින් තියෙන පහ මොනවද? විමානමත්තු තේතවත්තු තේරගාත තේරීගාත ජාතක. හරි, අපි දැන් පල්ලිය යන මුල් දෙක ඉස්සෙල්ලා කියන පල්ලිය හැම දෙක කියන්න. නෙත්ති පෙතරණිය තේර උපදේශ. ඊළඟ උඩ උඩින් කියන පහ නිර්දේශ පරිසම්මිදාමංග අපදාන චර්යා පිටක බුද්ධ වංශ. ඊට උඩින් තියෙන පහ බුද්ධක පාඨ නැහැ. විමානවත්තු හේතවත්තු තේරගාතා තේරිගාතා ජාතක. මුල්ම පහ බුද්ධක පාඨ ධම්මපද උදාන හිතෝද්දක සුත්තනිපාත. හොඳයි, දැන් පොඩ්ඩක් අතඹල පොලේ නිකම් මතකින් කියන්න පුළුවන් විදියට. බුද්ධක පාඨ ධම්මපද උදාන හිතෝද්දක සුත්තනිපාත විමානවත්තු හේතවත්තු තේරගාතා තේරිගාතා ජාතක. නිද්දේශ පරිසම්මිදා අපදාන චර්යා පිටක බුද්ධවංශ නිත්‍ය ප්‍රකරණය. ඒ විදිහට යන්නේ. ඊළඟට ඒවට තියෙන අටුවා ටිකක් බලාගන්න. බුද්ධක පාඨයේ සමහර ග්‍රන්ථ කීපයකටම සමාන නම් වලින් ලියපුවා තියෙනවා. සමානික ඇතැමිට එක අටුවාචාර්යවරය ලියපු පොත් කීපෙකුත් තියෙනවා තැන් තැන් වලට ඒව සම්බන්ධ කරලා තියෙන එකත් බලාගන්න. අපිට බුද්ධක පාඨ කියන එකට තමයි මොකද්ද ඒක අටුවාව. බුද්ධක පාඨ පරමත්ත ජ්‍යෝතික. ධම්මපදයට ධම්මපදර්ථ කතා. උදානියට පරමත්ත දීපනි. කිති උත්තකයට පරමත්ත දීපනි. ඊට පස්සේ සුත්ත නිපාතයේට පරමත්ත ජ්‍යෝතික. පරමත්ත ජ්‍යෝතික. ඊළඟට විමානවත්තු පේතවත්තු තේරි තේරි හතරටම පරමත්ත දීපනි. පරමත්ත දීපනි. ජාතකයේට ජාතක කටකතාව. ඊට පස්සේ නිදේශයට විකර්ණම ජ්‍යෝතික. පටිසම්භිදා මග්ගයට සද්ධම්ම ප්‍රකාශනී. සද්ධම්ම ප්‍රකාශනී. අපදානියට විසුද්ධජන විලාසුද්ධ ජන විලාසිනී. චර්යා පිටකයට පරමත්ත දීපනි. පරමත්ත දීපනි. බුද්ධ වංශයේට මදුරස්ත විලාසයන්ට විලාසිනී. දැන් 1956 පැවැති බුරුමේ චක්ක සංගායනාවේදී මේ netti ප්‍රකරණේ පිටෝපදේශය කරුණු සාකච්ඡාට ඒ ත්‍රිපිටකයට වශයෙන් ඍජුවම එකතු කරේ නැහැ. නමුත් ඊට පස්සේ ලංකාවේ ලංකා බෞද්ධ මණ්ඩලය කියලා 1956 ලංකාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ එක්තරා සංගමයක් පිහිටුවා. ඒ සංගමයට බාර වුණේ ත්‍රිපිටකය හොඳට තවත් පිරිසිදු කරලා ඒක සිංහලට පරිවර්තනය කරන්න. ඒතකොට 1959 වල පටන් ගත්ත මේ සංගමය 1990 විතර වෙනකම්ම අවුරුදු 40ක් විතර දීර්ඝ කාලයක් මේ කටයුතු කළා. එතකොට අන්නේ සංගමයේ විසින් ත්‍රිපිටකය හොඳට සකස් කළ පොත් 6කටම පරිවර්තනය කළා සිංහලට. එහිදී මේ netti ප්‍රකරණයක් හේතු උපදේශය දෙකක් අතුලත් කළා හොඳට එකයි. එතකොට අපිට දැන් පොත් 18ක් තියෙනවා. නමුත් මේට අමතරව දැන් බුරුමේ තායිලන්ත වගේ රටවල් තවත් පොත් දෙකක් එකතු කරලා තියෙනවා. ඒ තමයි සුත්ත සංග්‍රහ සහ මිලින්ද ප්‍රශ්නය කියන පොත් දෙක. මේ දෙකත් බුද්ධගිනිකායටම අතුලත් කරලා තියෙනවා. හොඳයි, ඊළඟට අභිධර්ම පිටකය. අභිධර්ම පිටකය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ දිව්‍ය ලෝකයේදී තමන්ගේ මෑණියන් වන මේ මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන දෙවියන් දේශනා කරපු ධර්මයේ මනුෂ්‍ය ලෝකයේදී සරුත්හාරණ දේශනා කළා පරම්පරාගතව ආපු පරමාර්ථ කොටස නැත්නම් අදී පඤ්ඤා කියන කොටසයි ධර්ම කරුණු ටික ඇතුළත් වෙන පිටකය තමයි අපි ධර්ම පිටකය කියලා කියන්නේ. ඉතින් මේක ටිකෙන් ටික සංවර්ධනය වෙලා ඇවිල්ලා සම්පූර්ණයම පිටකයක් විදිහට සම්පාදනය වුණේ මුලින් මාතිකාව විදිහට තිබෙනා ටිකෙන් ටික සංවර්ධනය වෙන රහතන් වහන්සේලාගේ අතින්ම සමාප්තියට පත් වුණා 3.5 ගණන වන විට. විශේෂයෙන් කතාවත් උපකරණය ලියුණේ 3 ධර්ම සංගායනාවේදී මහරහතන් වහන්සේ කෙනෙක් යටින්. ඉතින් එතෙන්දි තමයි අභිධර්ම පිටකය සම්පූර්ණ වෙන මුළු ත්‍රිපිටකයම සම්පූර්ණත්වයට පත් වුණේ. එතකොට මොනවද අභිධර්ම පිටකයේ අයිති පොත් ටික? ධර්ම සංගායනීය ප්‍රකරණේ, කතාවත් උපකරණේ, ධාතු කතා ප්‍රකරණේ, කුක්කර පඤ්ඤාති ප්‍රකරණේ, යමක ප්‍රකරණය, පටාන ප්‍රකරණය. ඔව්, මේ තුනත් මුල් කොටසේ කියලා හරි මතක තියාගන්න. ධම්ම සංගණී, විභංග, කතවත්තු, ධාතු කතා, පුද්ගල පඤ්ඤාති, යමක පටාන කියලා. එතකොට මේවට ඔක්කොමටම මේවට කටුවලිය වුණා. ධම්ම සංගණියට අර්ථසාරණිය ලිය වුණා. විභංගයට සම්මෝහ විනෝදනි ලියුණා. අනිත් පොත් පහටම පංචප්පකරණේ නැත්නම් පරමස්ස දීපණේ කියන අටුවාව ලියුණා. එතකොට මේ ත්‍රිපිටකය මෙහෙම බෙදලා තින අතරේදී විනය පිටකයෙන් සීලය කොටසත්, සූත්‍ර පිටකයෙන් සමාධියත්, අභිධර්ම කොටසෙන් ප්‍රඥාවත් ඉස්සර වෙනවා කියලා කියනවා. නමුත් එහෙම තිබුණත් හැම කොටසකින්ම ධර්මයේ තියෙන හැම කොටසකම මේ ත්‍රිවිධ ශික්ෂාම තියෙනවා. දැන් අපි කොහොමද විනය පිටකේ දැන් මහවග්ග කාලයේ තමයි පස්සක වහනට බණ කියමු කතාව තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පස්සක වහනට ධර්ම දේශනා කරපු කතා ඔක්කොම ටික ධම්මචක්ක සූත්‍රය දාලා සවිස්තරාත්මක කරුණු දෙන මහවග්ග කාලේ විනය පිටකේ. යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධානේ රොද ධම්ම කියපු කතාවයි චතුරාර්ය සත්‍ය ඔක්කොම ඉස්සර දෙකේ තියෙන්නේ. ඒකට ඒකේ එවෙන්කල කිව්වට ඒකේ ත්‍රිවිධ ශික්ෂාම තියෙනවා. එතකොට දැන් සූත්‍ර පිටකයේ සූත්‍රයන් ගත්තොත් ජටා සූත්‍රය වගේ එකක් සීලේ පතිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤන්ත භාවයන් ආතාපිනී ප්‍රකෝපිකු සෝයිමන් විජිතේ ජටං. ඒ වගේ එක සූත්‍රයක් ගත්තත් ඒකෙම ප්‍රතිශික් සමාන සඳහන් වෙනවා. එතන මෙන්න මේක තමයි අපි මූලික වශයෙන් සඳහන් කළේ ත්‍රිපිටකයේ සංගතිය. විවිධ ප්‍රභේද සහ විශේෂයෙන් ත්‍රිපිටකයේ පිළිබඳව තියෙන අර්ථ විග්‍රහය තමයි අපි මේ දැක්ුවේ. ඊට පස්සේ ශාසන ඉතිහාසය ගැන කල්පනා කරලා බලන විට ඉතාම වැදගත් සංදිස්ථානයක් තමයි ධර්ම සංගායනා පවත්වපු කාලය. විවිධ කාලවකවානවල ශාසනයේ තියෙච්ච විවිධ අර්බුද නිරන්තර කිරීම සඳහා ඒ කාලවල සිටිය බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුහමරු දැකපු රහතන් වහන්සේලගේ පටන් හිටපු සිල්වත් ගුණවත් ශාසන භාරධාරී ස්වාමීන් වහන්සේලා තමන්ගේ කාර්යයක් බවට පත් කරගත්තා මේ ශාසන ධර්ම සංගායනා සිදු කිරීම. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ තිරණතාවට පස්සේ තිරණපාණත් එක්ක මර සුබද්දට භික්ෂුව කියපෝ. දැන් අපි ප්‍රමාණය ගෑන් මිදුණා අපිට දැන් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා කිව්වනේ. අන්න ඒත් එක්කම ඒ හාමුදුරුවෝ තනි කෙනෙක් නෙවෙයි ඇත්තෙම. විශාල පිරිසක් නියෝජනය කරපු කෙනෙක් කියා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම හිටියේ දේවදත්ත හාමුදුරුවෝ ඇතුළු චම්පග්ගී භික්ෂුන් ආදී විවිධ භික්ෂුන් වහන්සේලා ශාසන විලෝමී විලෝපම ක්‍රියාවන් කළා. අන්න ඒ ක්‍රියාවන් මැඩපැවැත්වීමේ උපක්‍රමයක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පෑමට පස්සේ මේ ධර්මයේ විසිරීලා ගියා, සාමිනහසල විසිරීලා ගියා, විහෙර ව්‍යාස්ථාන ජරාවස් වුණා. මෙන්න මේ සියල්ලක්ම නැවත ප්‍රතිසංස්කරණය කිරීමේ පුනර්ජීවයක් ලබා දීමේ වැඩපිළිවෙලක් විදිහට තමයි ප්‍රථම ධර්ම සංගණන පැවැත්වුවේ. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන කොට අග්‍රස්ථානයේ මහසේ පිරිනිවන්පාන හිටියේ. සරත් මුගලන් දෙනවම හිටියේ නැහැ. ඉතින් ඊළඟට ශාස්ත්‍රීය භාරකාරත්වයට හිටියේ ප්‍රධානතම කෙනා හැටියට කවුද? ඔව්, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ ශාසන භාරකාරත්වයේ මේ අභියෝගය ගත්ත ඇත්තේම උන්වහන්සේගේ මූලිකත්වයෙන් මුලින් ස්වාමීන් වහන්සේලා 499 දෙනෙක් රැස් වුණා රහතන් වහන්සේලා. අන්තිමට ආනන්ද හාමුදුරුවෝ සාහතරයෙන් වැඩම කළා. විශේෂයෙන් මේ කාලේ හිටිය අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේ පිරුණ කානකොට ගිහි ප්‍රත්‍යඥ ශ්‍රාවකයන් හැටියට හිටිය ඉහෙළම ශ්‍රද්ධාවන්ත කෙනා තමයි අජාසත් රජතුමා. එනිසා අජාසත් රජතුමාගේ පූර්ණ අනුග්‍රහය, පූර්ණ රාජ්‍ය ආරක්ෂාව සියල්ලක් නැතුව සප්තපර්ණී ගුහාවට රැස් වෙච්ච 500ක් රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ පිරණ කැලා මාස 3ක් ගත වුණාට පස්සේ මේ ධර්ම විනය විසිරලා තිබෙච්ච සියලක්ම හරියට විසිරලා තිබෙච්ච මුතු පෙලක් හරියට නූලක දාලා එකට ගැට ගැහුවා වගේ ඊටාම ක්‍රමානුකූලව සකස් කළා. උපාලි හාමුදුරන්ගේ විනය කොටසත් ඒ වගේම සූත්‍ර ආදී කොටස් අනේ ස්වාමීන් වහන්සේලාට බාරෙන විදියට පවරලා බාහනක ක්‍රමයක් ඇති කරලා කටපාඩම් ක්‍රමයක් ආරම්භ කරලා මේ ත්‍රිපිටක ධර්මය බුද්ධ වචනේ වසර 5000ක් නොනැති දෙව් මිනිසන් සහිත ලෝකයාට සුරක්ෂිත කිරීමේ ඊටාම බාර දුර කරක. ඒ සඳහා නායකත්වය දුන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඉතින් මේක ඊටාම සුවිශේෂ ශාසන කටයුත්තක්. මොකද බුදුරජාණන් වහන්සේ තැන් තැන්වලදී ධර්ම දේශනා කළාට ඒව දැන් තියෙන වාගේ අනුපිළිවෙලකට තිබෙන්නේ නැහැ. ඒතර අන්නේ පිළිවෙල සකස් කළේ මේ තියෙන දීඝ මජ්ක්‍ධිම සම්මුතාදී ක්‍රම වලට සකස් කරේ කවුද? සකස් කළේ ඒ පළවෙනි ධර්ම සංගායනයේ දැක්වෙච්ච ස්වාමීන් වහන්සේලා. විනය පිටකේ උපාලි හාමුදුරුවෝ විමසූ උපාලි හාමුදුරන් විමසුවා සූත්‍ර කොටස සියල්ලක්ම ආනන්ද හාමුදුරන් විමසන කොට ඒ සියල්ලක්ම ක්‍රමානුකූලව සකස් කළා මුල් කාලේ ධර්ම විනය හැටියට. ඉතාම විධිමත් ක්‍රමයකට අනුපිළිවෙලින් මෙහෙම සකස් කරනවා. ඒ විතරක් නෙවෙයි මේ පළවෙනි ධර්ම සංගායනයේ සිදු වෙච්ච ප්‍රධානතම කාර්යය තමයි මොකද්ද? ඒ කොටස් ඒ රහතන් වහන්සේලාට සහ රහතන් වහන්සේලාගේ ශිෂ්‍යන්ට බාර දුන්නා. විනය පිටකයේ සම්පූර්ණ උපාලි හඳුරන බාර දුන්නා. ඇයි ඒකට හේතුව? බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙදිම විනයදරයන් අතරින් අග්‍රස්ථාන පත්‍ර හිටියේ. යතදගම් බික්කවේ මම සාවකානම් බික්කුණා විනයදරණන් යදිදම් උපාලි කියලා බුදුහාම දේශනා කළා. ඒ සම්මහන්සේට බාර වුණා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් ධර්මයේ විමසුවේ ධර්ම කොටස සියල්ලක්ම විචාරුවේ කොහෙදින් දේශනා කළේ ඒ ඔක්කොම අනිත් සමහර විමසුවේ කාගෙන්ද? ආනන්ද හඳුරන්නේ. ඇයි ඒකට හේතුව? ආනන්ද හඳු තමයි ධර්ම භාණ්ඩාගාරික. අනතුරු කීපයක් තිබුණා ආනන්ද හඳුරන්ට. මොනවද ඒ? ඒතදත්තම් බික්කවේ මම ශාවකානම් බික්කූනම් ගතිමන්තානම් දිතිමන්තානම් සතිමන්තානම් ධම්ම භණ්ඩාගාරිකානම් උපට්ඨාකානම් යදිදන් ආනන්දෝ කියලා. ගතිමන්ත දිතිමන්ත සතිමන්ත අග උපස්ථායක ධර්ම භණ්ඩාගාරික තනතුරු පහක් තිබුණු මාසේ අන්න ඒ තනතුරු නියෝජනය කරපු ආනන්ද හඳුරගේ තමයි විමසුවේ. ආනන්ද හඳුරගේ වැඩම විමසුවිසේ සවස්ථාපිත සලකනවා. මොකද සියලුම දෙනා රහතන් වහන්සේලාෙන් ගත්තේ පරිඳුර සංගායනාවට. නමුත් මෙතෙන්දී අනිවාර්ය කෙනෙක් ඕන වුණා ආනන්ද හඳුරෝ. නමුත් ආනන්ද හඳුරේ වරණයට රහතර හිටියේ නැහැ. එනසා ස්වාමීන් වහන්සේ මුලින් 499 දෙනෙක් තෝරගත්ත මහකාශ්‍යප හඳුරෝ එක තනතුරක් තිබේක පුටුවක් වෙන් කළ තිබ්බා ආනන්ද හඳුරන්ට. දැනගත්ත මොහොතට හරි කලින් සංගායනාවට ආනන්ද හඳුරෝ වඩිනවා දැනගෙන හිටියා. මොකද ආනන්ද හඳුරෝ ජීවමාන බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම දේශනා කළ ආනන්ද බොහෝක් ධර්මයේ දන්නවා. ඔබට ප්‍රවිදියේ වඩන විතරයි තමයි ඔබ අනිත් පළවට පත් වෙනවා කියලා. ඉතින් එහෙම දේශනා කරපු ආනන්ද හාමුදුරුවෝ කිසිම ඉරියව්වක් නැතුව හාන්සි වල ඉඳලා වාඩි වෙලා ඉඳලා අන්තිමටම හාන්සි වෙන හදනකොට මහාන්සේ ඉරියව්වෙදිම රහත් වුණා කියලා කියනවා අභිඥාසහිතව. ඊට පස්සේ අනිත් හැඩක් තේන්න එකම එතනින්ම යටින් මතුවලා ආසනේ වැඩ සිටියායි කියලා කියනවා. ඉතින් ඒ වගේ සුවිශේෂ කාර්යයක් වුණා මේ සම්බුද්ධ ශාසනය. වගේමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ සුවිශේෂ කෙනෙක් මේ ශාසනයේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයේ සමීපයේ මුල් කාලේ හිටියේ. නමුත් අර එක රූපේ නිසා සමහර මිනිස්සු බුදුහාමරවන්ව සර්වත මහ කාශ්‍යප මහ රහතන් අඳුරගන්න බැරුව බුදුහාමරට අගෞරව වෙන මට්ටමට ගියා. ඒ නිසා ඒක විඳ දරා ගන්න බැරුව ඊට පස්සේ මහ කාශ්‍යප මහ රහතන් ඈත ප්‍රදේශයකට ගියා. තමන්ගේ 250ක් පිරිසක් එක්ක. නමුත් උන්වහන්සේ අදිස්ථානයක් කළා. මොකද්ද? යම්සේ දවසක බුදුරජාණන් වහන්සේ පිරන් කෑවනම් එදාට මේ කැලේ තියෙන ගස්වල කොළමල් වැටෙන්න ඕනේ කියලා. ඉතින් ඒ වගේම උන්වහන්සේ හිටියේ කැලේ ගස්වල කොළමල් වැටුණා. ඊට පස්සේ තේරුම් ගත්තා බුදුහාම පිරන් කෑවයි කියලා. අනිත් ස්වාමීන් වහන්සේලාත් එක්ක පාගමනින් වැඩම කළා බුදුහාමර බලන්න. යනකොට අනිත් අය දවස් ගානක් තිස්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරෙට ගිනි දල්වන බලන. ගිනි දල්වන දැල්වෙන්නේ. ඊට පස්සේ සේස හාමුදුරු කෙනෙක් හිටියේ කවුද? අනුරුද්ධ හාමුදුරු. අනුදානකව කලබල වෙන්න එපා. මහකාශ්‍යප හාමුදුරු වඩිනකම් මේකට ගිනි දල්වන්න බෑ කියලා. මහකාශ්‍යප හාමුදුරු වැඩි වැටලා පාපැත්තෙන් උන්වහන්සේට ගෞරව කළා. පැදුණු කිරිමත් එක්කම ඉබේම දෙහි ගිනි දැල්ුණා කියලා කියනවා. ඉතින් ඒ වගේ සුවිශේෂ කාර්යයකට මැදිහත් වෙච්ච කෙනෙක් තමයි මහකාශ්‍යප මහ රහතන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ මූලිකත්වයෙන් තමයි මේ ප්‍රථම ධර්ම සංගායනා කරත්තේ. පුරා මාස 3ක් ඉන්දියාවේ සප්තපාරණ්‍ය ගුහාවෙහි මේ කටයුත්ත කළා කොසමයන් වල. එතකොට මෙන්න මේ පළවෙනි ධර්ම සංගායන ප්‍රතිපල විදියට විනය පිටකය උපාලි හඳුරන බාර දුන්නා. දීඝනිකාය කොටස කාටද බාර දුන්නේ? දීඝනිකාය කොටස ආනන්ද හඳුර ඇතුළු ශිෂ්‍ය පිරිසට බාර දුන්නා. ඊළඟට මජ්ක්‍ධිමනිකාය කොටස සරුවත් හාමුදුරන්ගේ ශිෂ්‍යයන්ට බාර දුන්නා. සරුවත් හාමුදුරන්ට පිරන් කාලේ හිටියේ සරුවත් හාමුදුරන්ගේ ගෝල පිරිසට බාර දුන්නා. ඊට පස්සේ සංගුත්තනිකාය මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසට බාර දුන්නා. ඊළඟට අංගුත්තරනිකාය අනුරුද්ධ හාමුදුරුව ඇතුළු ශිෂ්‍ය පිරිසට බාර දුන්නා. කුද්දකනිකායේ ස්වාමීන් වහන්සේලා බෙදාගත්තා. විනය පිටකයේ මාතික හැටියට තිබිච්ච කොටස් සරුවත් හාමුදුරන්ගේ ශිෂ්‍ය පිරිස ඇතුළු පිරිස නිර්නාමිකව බාරගත්තා කියලා සඳහන් කරනවා. ඉතින් එතනින් ඇතිවෙච්ච මේ බාහනක ක්‍රමය කටපාඩමින් පොත්පත්වල ලියලා නෙවෙයි තිබුණේ. ගුරු හාමුදුරුවෝ ආර්ථික කාලේ දවල් කාලේ සංජානන කරන බෝල හාමුදුරුවෝ ඉගෙන ගන්න එහෙම පරපුරෙන් පරපුරට තමයි වසර ගානක් මේ විදිහට ආවේ. එතකොට පළවෙනි ධර්ම සංගායනා පැවැත්වුවේ බුදු පඬින්න වාලෙන් මාස 3කට පස්සේ. තුන් මාසයක් වික්ෂුන් වහන්සේලා 500කට වෙලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් අජාසත් රජතුමාගේ දායකත්වයෙන් අනුග්‍රහයෙන් පැවැත්වුවේ. එතකොට ඒක ප්‍රතිඵල විදිහට තමයි මේ ත්‍රිපිටකය මේ තරම් දුරට විධිමත් විදිහට සකස් වුනේ. එතකොට ඒ කටයුත්ත එතන ඉස්සෙල්ලා විශාල සාසනික පුනර්ජීවියක් ඇති වුණා. ඒ ඇති වෙච්ච එක වසර 100ක් අඛණ්ඩව ගෙනියනවා. එතකොට අවුරුදු 100ක් යද්දී කාලාශෝක රජතුමාගේ කාලේ නැවත සාසන අර්බුදයක් ඇති වුණා. විශේෂයෙන් භික්ෂූන්ගේ දසාකයක වස්තුන් ඒ කියන්නේ ලුණු පාවිච්චි කරන්න පුළුවන් ආදී වශයෙන් මිල මුදල් පාවිච්චි කරන්න පුළුවන් ආදී වශයෙන් කරුණු 10ක් ගැන ඒ කරුණු 10 ගැන මේක සඳහන් වෙනවා. මේ සිංගිලෝම කප්ප, ජංගුලි කප්ප, ගාමාන්තර කප්ප, ආවාස කප්ප ආදී දසක වස්තුන් යාල අනුමත කරන හදනකොට ඒකට විරුද්ධව නැගිච්ච බලවේගයක් විදිහට තමයි මේ තේරවාදී භික්ෂු සම්ප්‍රදායේ රහතන් වහන්සේ විශේෂයෙන්ම හස්සිය නමක් එකතු වෙලා කාලාශෝක රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන විශාල මහනුවර වේරුවනාරාමේදී මේ පළවෙනි ධර්ම සංගාය දෙවෙනි ධර්ම සංගායන පැවැත්වුවා සම්බකාමි මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන්. වසර 100කට පස්සේද? 100 බුද්ධ පරිණාමයෙන් වසර 100කට පස්සේ තමයි මේක ඇති වුණේ. එතකොට මෙතන ලක්ෂණය තමයි මේ දෙවෙනි ධර්ම සංගායන වසර 100ක් ගත වුණත් විශේෂ කාරණයක් සිද්ධ වුණේ තමයි බුදුරජාණන් වහන්සේ සියසින් දැකපු සමහර රහතන් වහන්සේලා මේක සහභාගී වුණා. මට අවුරුදු 140 150 160යි මා හිටියේ. දැන් දැනන දැන් බක්කුල හඳුගත්තා අවුරුදු 160ක් ජීවත් වුණා. මම දැන් දෙවන ධර්ම සංගායන මට්ටමට වෙනවා හිටියේ නැහැ. උන්වහන්සේ සැලසු කාලෙන් ජීවත් වුණේ වගේ දෙවන ධර්ම සංගායනාවට ඉඳලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සියසින් දැකෝ සාරණාසල. ඒතරක් නෙවෙයි. මේ දෙවන ධර්ම සංගායනට සහභාගී වෙච්ච ස්වාමීන් වහන්සේලා බැලුවා ඊට පස්සේ සාසන අර්බුදයක් කොයි කාලෙක දෙන්නේ කියලා. බලලා දැනගත් අශෝක රජතුමා කාලේ නැවත මේ වගේ සාසන අර්බුදයක් වෙන ඒ කාලේ නැවත සංගණයක් පවත්වනවා. අන්න ඒ කාලේ කාවස පුද්ගලයන් පවා නිර්මාණය කළා සූදානම් කරා. ඒ කොහොමද මේ දෙවෙනි ධර්ම සංගණයට සහභාගී වෙච්ච සමහර ඉරිදිමත් ස්වාමීන් වහන්සේලා දිවි රෝගයට වැඩලා සම්මෙද්දෘෂ්ටික සමාධි දෙනුට ආරාධනා කළා මෙන්න මේ කාලේ මනුෂ්‍ය රෝගේ පහළ වෙලා මේ සාසනික කාර්යභාරයට කරන්න කියලා. ඉතින් සමය සංගායනා තුන මේකට සම්බන්ධ සංගායනා තුනක් විදිහට සැලකෙනවා. දෙවෙනි සංගායනාව වසර 100කට පස්සේ සම්බුද්ධ පරිණවාණයෙන් ස්වාමීන් වහන්සේලා හස්සී නමකගෙන් රහතන් වහන්සේලා හස්සී නමකගෙන් එකට කියනවා සත්ත්ව සතිකා කියලා. 500ක් සහභාගී වෙච්ච එකට කියනවා පංච සතිකා කියලා. 1000ක් සහභාගී වෙච්ච එකට කියනවා සත්ත්ව සතිකා කියලා. ඊට පස්සේ තුන්වෙනි ධර්ම සංගායනට 1000ක් සහභාගී වුණා ස්වාමීන් වහන්සේලා 1000 රහතන් වහන්සේලා. ඒකට කියනවා සහස්තිකා කියලා. එතකොට දෙවන ධර්ම සංගායනාව පවත්වන තවත් අවුරුදු 118ක් නැත්නම් කියනවා 126ක් 130 කියලා කියනවා. කෙසේ වෙතත් සාමාන්‍ය පිළිගන්නේ සම්බුද්ධ පරිණාමය වසර 236කට පස්සේ නැවත දමදිව අශෝක රජතුමාගේ කාලේ නැවත ශාසනය අර්බුදයක් ඇති වුණා. ඒකට හේතුව තමයි මේ සම්බුද්ධ ශාසනයට ලැබිච්ච නොයෙකුත් ආශිර්වාදයන් ලබන්න වෙනත් ආගමකට ඇවිල්ලා පැමිණුණා. පැමිණිලා සිවුරු දරාගෙන ඒ අය ඒ නව ප්‍රයෝජන භුක්ති දෙන ගත්තා. ශාසනය පිළිගෙන ගත්තා. මෙන්න මේ ඇතිවෙච්ච කාලය තුළ තමයි අශෝක රජතුමා මුල් වෙලා ධර්මාශෝක රජතුමා මුල් වෙලා තුන්වෙනි ධර්ම සංගායනාවක් පැවැත්වුවේ. එතකොට මොග්ගලි බුදුසසු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ස්වාමීන් වහන්සේලා දහසක් එකතු වෙලා අශෝක රජතුමාගේ මූලිකත්වයෙන් අශෝකාරාමයේදී තුන්වෙනි ධර්ම සංගායනාවක් පැවැත්වුවා. අන්‍ය ධර්ම සංගායනාවේ පැවතිච්ච සුවිශේෂ දෙයක් තමයි මේ ශාසනයට ඇතුළත් වෙලා හිටිය අය තෝරගත්ත වෙනත් ආගම් වලින් ආපු අය. වෙනත් අදහස් වලින් ආපු අය තෝරගත්ත කොහොමද ප්‍රශ්න වෙන ඉතලා බුදුහාරු කොයි වාදීද කියලා අහුවා. ආල විභජ්‍යවාදී කියන වචනේ මෙන්න මෙතනින් තමයි ආවේ. බුදුරජාණන් වහන්සේ බෙදලා කරුණ දක්වන ශාස්ත්‍රයේ විදිහට හඳුනාගත්ත අය විතරයි ශාසනය ඉතුරු කරගත්තේ අනිත්‍යයන්ට. අනිත්‍යය ගිහි ඇඳුම මැදලා යවලා වෙනද කියලා දුන්නේ නැහැ. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය රජතුමා දැඩිව බලපෑම් කරන නිසා තමයි මේක කරන්න පුළුවන්කම ලැබුණේ. ශාසනය සම්පූර්ණ පිරිසිදු කරලා ඉතරක් නෙවෙයි සුවිශේෂ කාර්යයක් මෙතෙන් සිද්ධ වුණා. සංගායනාන් පස්සේ මොකද? බෝලෝකේ ප්‍රදේශ 9කට ධර්ම දූතයන් වහන්සේලා යවුවා, රහතන් වහන්සේලා මෙ යවුවා. අන්නේ ප්‍රතිඵල විදිහට තමයි අදත් ලෝකේ බුදු දහම තියෙන්නේ. එදා බුදු වර්ෂ 236 දී අශෝක රජතුමා එදා කරපු ඒ දූරදර්ශී ක්‍රියාව නොවන්නට අද ලෝකේ බුදුදහම නැහැ විතරක් නෙවෙයි බෞද්ධ පුරාවස්තුවත් අපට හඳුනා ගන්න බැරි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඉපදීච්ච තැන, බුදුන් වහන්සේ තැන, තිරන් පාපු තැන, ඒ හැම තැනම ස්මාරක හදලා ඒ ඔක්කොම කරේ අශෝක රජතුමා අනාගතේ හඳුනාගෙන. පස්සේ කාලයට වෙන බොරු මත මුකුත් කියන්න බැරි වුණා. අශෝක ස්තම්භයේ හැමතැනම පිහිටෙව්වා. බොහෝ තැන්වල බුදුරජාණන් වහන්සේගේ ධර්ම පාඩ ලියලා ගල් වරුවල ස්තම්භවල ලියලා අනාගත ලෝකයට පේන සැලසු අශෝක රජතුමා. මේ විතරක් නෙවෙයි තමන්ගේ දරුවෝ දෙන සාසන පූජා කළා. දැන් මෙහෙදු හාමුදුරුවෝ සංගමිතාවයි. මේ විතරක් නෙවෙයි විහෙරියන ස්තන 84000ක් ඉදි කළා. රජතුමා උපරිම ලෙස දහමට කැප වුණා. විශේෂයෙන්ම ප්‍රදේශ නමයකට බුදුදහම ව්‍යාප්ත කළා. මොනවද ඒ? ඔව් කාශ්මීරයට යවුවා. දැන් ඉන්දියාවේ කාශ්මීර කියලා තියෙන වයම්ති ඉන්දියාවේ. ඊට පස්සේ මහිස මණ්ඩලයට මයිසූර් කියන ප්‍රදේශයට යවුවා. පස්සේ වනවාස ප්‍රදේශය. දකුණු ඉන්දියාවට ඇවිත් ප්‍රදේශයන්. ඊට අපරන්ත දේශය. ඇල්ලෝරා කියන ඒ ප්‍රදේශයට සම්බන්ධ ස්ථානය. මහාරාෂ්ට්‍රයේ දැන් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය කියලා තියෙන ඉන්දියාවේ ඒකට යවුවා. පස්සේ යෝනක දේශය. යෝනක කියන්නේ ඉන්දියාවේ වයඹ දිග පැත්තට වෙන්නේ මැද පෙර දිග පැත්තට එන්නේ යවනේ කියලා අපි කියන්නේ. ඇත්තෙම මේ ඉරානයේ රටවල් මේ මැද පෙර දිගට යවුවා. ඊට පස්සේ සුවන් භූමියට යවුවා. ගුරුමේට සුවන් භූමිය කියන්නේ ගුරුමේට හිමවන්ත දේශයට නැත්නම් හිමාලයට ඊළඟට තම්බපන්ණිය කියලා මේ කාලේ ලංකාවේ තම්බපන්ණිය කියලා ලංකාවට ඒක පිළිස තම්බපන්ණිය කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ප්‍රදේශ නමයකට රහතන් වහන්සේලාගේ මූලිකත්වයෙන් පිළිස යවුවා. ඒ යාවේ නිකන් වෙයි තාම විදිමත් සැලැස්මකට උපසම්බදා කරන්න අවශ්‍ය කරන ජෙනෙක් පැවිදි කරන්න උපසම්බදා කරන අවශ්‍ය උපසම්බද භික්ෂුනාසලා පස්නම සහිතව මේ පිළිසෙයි. මේ ප්‍රදේශවලම සාසනික කටයුතු කරන්නත් එක්ක. ඉතින් මෙන්න මේ වැඩ පිළිවෙලේ ප්‍රතිඵලයක් විදිහට තමයි එතෙන් පටන්. විශේෂයෙන් බුද්ධ වංශ 236 දී ලංකාවට බුදුදහම ලැබීමත් සමග එතෙන් පටන් දේවානම්පියතිස්ස රජතුමා මේක රාජ්‍යාගම හැටියට පිළිගත්තා. විශේෂයෙන් මහමෙවුනාව සීමා කළා මුල්ම විහාරයේ විදියට තේරවාදී බෞද්ධ කේන්ද්‍රස්ථානයේ විදියට මහා විහාරය පූජා කළා. මහමෙවුනාවේ දැන් ওই රුවන්වැලිසෑය, ජයශ්‍රී මහා බෝධිය, ලෝවාන් ප්‍රාසාදයේ තියෙන ප්‍රදේශය සම්පූර්ණ මහා විහාරය බවට පත් කළ සංසදවට පූජා කළා. ඒ විතරක් නෙවෙයි අරිට්ඨ ඇමති ඇතුළු රාජ ඇමතිවරු මේ ශාසනයට ඇතුළත් වුණා පැවිදි වුණා. විශේෂයෙන් මිහිඳුහාම වැඩියට පස්සේ මිහිඳුහාමේ ආශ්‍රිතව තියෙන 62ක් ලෙන් ඉදි කළා පිළිසකර කළා ඒවා ස්වාමීන් වහන්සේලා සංසතකට පූජා කළා. එතෙන් පටන් සුවිසාල විදියට මේ දහම ලංකා භූමිය තුළ ව්‍යාප්ත වුණා. විශේෂයෙන් රජතුමා බුදුදහම පිළිගැනීමත් සමගම අනිත් අයට මේක නොපිළිගන්න බැරි වුණා. ඒ විතරක් නෙවෙයි දැන් වළගම් රජතුමා කාලේ වගේ වෙන විතර රජතුමා බල කළා රටේ තියෙන හැම ගල්ලෙනක්ම ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න කියලා කටාරම් කොටලා. ඒ තරම්ම මේ ශාසනික හැඟීමෙන් කටයුතු කළ නිසා තමයි අද දක්වා මේ ශාසනය ලංකාව විතරුනේ. විශේෂයෙන්ම බුද්ධ වර්ෂ 236 ඉඳලා බුද්ධ වර්ෂ 440 දක්වා වසර 200කට අධික කාලයක් මේ ධර්ම කටපාඩම් රැගෙන ආවේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළා. උන්වහන්සේලා දිගින් දිගට මේක තමන්ගේ ඇතේ තියාගත්තේ නැහැ. මේක ලංකාවට උරුම කළ දුන්නා. ලංකාවේ ලංකාවේම මහාන කළා. ලංකාවේම උපසම්බදා කරවලා ලංකාවේ විනය උගන්වලා ඒ ඇටම මේක පැවරෙව්වා. එහි ප්‍රතිඵලයක් විදියට මේක ලංකාවේ ආගම් බවට පත් වෙලා ලංකාවේ මුල් බැසගත්තා මේ ආගම. එහි ප්‍රතිඵලයක් විදියට තමයි විශේෂයෙන්ම වළගම්බර එතුමාගේ කාලය වන විට ඉතාම දුෂ්කර කාල පරිච්ඡේදයක් ආවා. අවුරුදු 12ක් එක දිගටම නියම් කාලයක් ආවා. පරිසාරණ හැටියට ගියා. අන්න ඒ කාලේ මොකද වුනේ? හාමුදුරන්ට කුසගින්නේ මේක දහම දිගට ගෙන යන්න බැරි වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට මේ අන්තිමටම ත්‍රිපිටකය පුස්කර පොතට ලියන තීරණයක්. ඒ නිසා බුද්ධවර්ෂ 440 දී බුදුරජාණන් වහන්සේ පිරුණ කාල වසර 440ක් ගත වෙච්ච අවස්ථාවේ තමයි ප්‍රාදේශීය රජ කෙනෙකුගේ අනුග්‍රහය යටතේ රජතුමා පූර්ණ අනුග්‍රහයක් දැක්වෙන ඇත්තෙම කොමන හේතුවක් මත ප්‍රාදේශීය රජ කෙනෙකුගේ අනුග්‍රහ මත මාතලේ අනුහාරයේදී ත්‍රිපිටකය පුස්කර පොතට අන්නේ යෙපෝ ත්‍රිපිටක බුදු ධර්මය තමයි අද ලෝකෙම ත්‍රිපිටක බුදු දහම විදියට තේරවාදී මුල් බුදු සමය විදියට අද ලෝකෙම තියෙනවා. ඒ නිසා ලෝකයේ මේ තේරවාදී මුල් බුදු සමය ආරක්ෂා කොට ස්ථාපිත කළා ලෝකයට දායාද කිරීමේ ගෞරවය ශ්‍රී ලාංකික භික්ෂු මාත්‍රට හිමිනවා. ඒ නිසා තමයි ශ්‍රී ලංකාව ධර්මද්වීපය කියන නාමයෙන් ප්‍රකට වුණේ. ඒ නිසා අපට ලොකු වගකීමක් තියෙන මේ ධර්ම ඉදිරියට ගෙන යන්නට අපිත් මේ ධර්ම ඉගෙන ගන්න ගමන් තව කෙනෙකුට අපි මේ ධර්ම දෙන්නට ඕන. ඒක අපේ ලොකු වගකීමක්. අපිට සාමාන්‍ය දේවල් විතරක් කරගෙන ඉන්න පුළුවන් කමක් නැහැ ඒකයි. ඒක අතකින් අපේ විමුක්තිය අපි ලබා ගන්නට ඕන. අනිත් අතින් අපි බුදුහාම විශේෂයෙන් දේශනා කළා ඔබ මේ ශාසනයේ අවසාන කෙනා වෙන්න එපා කියලා. ඇයි එහෙම සඳහන් කරන්නේ? ඔබේ මේ ශාසනය විනාශ වෙන දෙන්න එපා කියලා. ඒ නිසා තව කෙනෙකුට හරි මේ කාර්යයට රිලේ එකක් වගේ සහාය දීමේ තරගයක් වගේ අපිට බැටරි එක අදා අපට දීලා තියෙනවා. අපි අතින් මේක සුරක්ෂිත කරලා ඊළඟ පිරිසට කරබුරට අපි දායාද කරන්නේ. මේ ලොකු වගකීමක් අපිට තියෙනවා. ඒ සඳහා විශේෂයෙන් මේ ත්‍රිපිටකයේ වැදගත්කම තේරුම් අරගෙන අපි පුළුවන් තරම් දුරට ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න ඕනේ. ඒ සඳහා පාලි භාෂාව ඉතාම වැදගත්. පාලි භාෂාව ගුරුවරයෙක් නැහැ කියලා අපි අධ්‍යයනමත් වෙන හොඳ නැහැ. අපිටම ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන් පාලි භාෂා සම්බන්ධ පොත දෙක මේ මුල් පොත් ටික අපිට ලිව්වොත් පාඩම් ටික අපිට දිගටම ඉගෙන ගන්න පුළුවන්. අමාරුවක් නැහැ ඒක. දැන් අපි උනත් අය දෙන අපි ගුරුවරයාට දැන් අපි ඉගෙන ගත්තේ නැහැ. මාස 4 5 කිනාද ඒ ස්ථානියම ඔක්කොම ලියලිය තනි කරම ඉගෙන ගන්න. එනිසා ඒක ලොකු අමාරු වැඩක් නෙවෙයි. විශේෂයෙන් පාලි භාෂාව ඉගෙන ගන්න අමාරුවක් නැහැ. ඒකට දැඩි උනන්දුවෙන් කැපවීමෙන් ඒක කරන්නට ඕන. සතුටෙන් කරන්නට ඕන. අධ්‍යාපනය කියන එක ආවට ගියට නෙවෙයි සතුටෙන් ඒක කරන්නට ඕන. මේ මොනොත් තමයි ඇත්තම අපට අපේ ජීවිත ආලෝකය ලබාගෙන මේ ශාස්ත්‍රයට කිසියම් ආලෝකයක් අපට දෙන්නට පුළුවන්කම ලැබෙන. ඉතින් අද අපි විශේෂයෙන් සාකච්ඡා කරේ මේ ත්‍රිපිටක සංවිතිය. ඒ ත්‍රිපිටක සංවිතිය ගැන කතා කරන්නේ අපි ත්‍රිපිටක ගැන කතා කළා. ඒ වගේම ත්‍රිපිටකේ අටුවා ගැන කතා කළා. ඒ වගේම අටුවා එක් කියන ඊළඟට ටීකා සම්ප්‍රදායක් තියෙනවා. ටීකා සම්ප්‍රදාය ගැනත් අපි ටිකක් කතා කළා. විනය පිටකයේ ටීකා ටික ගැන කළා. ඊට පස්සේ සූත්‍ර පිටකයේ ටීකා ඒ වගේම තියෙනවා. දීඝණ එකට ලියපු සීනස්සප්පකාසිනී කියන ටීකාව තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ ටීකාව තියෙනවා. සංයුත්ත නිකා ටීකා කියලා තියෙනවා. ඊට පස්සේ අංගුත්තර නිකායට ලියපු ටීකාවක් තියෙනවා. සාරත්ත මංජුසා කියලා. ඊළඟට වනරත්න ආනන්ද වනරත්න හාමුදුර ලියපු ලීනන්ත පද වර්ණා කියන මූල ටීකාවත් විභංග පද වර්ණා කියන අනු ටීකාවත් කියන ටීකා දෙකත් අවිධාන පිටකයේ තියෙනවා. ඉතින් ත්‍රිපිටකයේ වගේම මේ වගේ ටීකා ග්‍රන්ථත් තියෙනවා. ඊළඟට අටුවා ග්‍රන්ථ තියෙනවා. ඒ විතරක් නෙවෙයි විසුද්ධි මාර්ගය වගේ ප්‍රාතිමෝක්ෂය වගේ තව පොත්පත් තියෙනවා. ඒ තමයි දෙකක් තියෙනවා. පුළුවන් තරම් දුරට අපි අධ්‍යයනය කරන්න ඕනේ. ධර්මයෙන් පෝසත් වෙන උදන අපි. මොකද අපි ස්වාමීනාන්දරේදී අපි කරන්නේ ගිහි ඇදන් වාක්‍ය අධ්‍යයනය කරනවා. විතරක් නෙවෙයි ඇතැම් වික්ෂුණහසලීමට වැරදි අර්ථකථනක් කරන වෙන නිසා අපි නිවැරදි අර්ථකථන අපි දැනගන්න ඕනේ. ඒ සඳහා මේ තේරිය සම්ප්‍රදාය තුළ ඉඳගෙන විශේෂයෙන් පාලි භාෂාවේ නියම අර්ථකථන වලට ගිහිල්ලා පාලි සම්දකෝෂ විශ්වකෝෂ ආදී පරිශීලනය කරමින් ව්‍යාකරණ ග්‍රන්ථ පරිශීලනය කරමින් හැකිතාක් දුරට ගැඹුරින් ත්‍රිපිටකය අධ්‍යයනය කරන්න උනන්දුවක් ඇති කර ගන්නට ඕන. ඒක ලොකු පිංකමක්. ඒක අනිත් අතින් ධර්මයේ තේරුම් ගන්න හේතුවක්. ඒක අනිත් අතින් ලෝකෙට ධර්මය දෙන්න ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් අද අප සාකච්ඡා කරේ මේ ත්‍රිපිටකයේ සංවිතිය ගැන. මොන හරි ප්‍රශ්න මාලා තියෙනවද? අද අපි සාකච්ඡා කරපොමි. මේ රත්නතර 440 කියන අලුතින් මේ අපේ මේ බුද්ධ වර්ෂ බුද්ධ වර්ෂ පෙර බුද්ධ වර්ෂ බුදුරජාණන් ස්පිරන් පාල මාස 3 ඊට පස්සේ අවුරුදු 100 දෙවෙනි ධර්ම සංගායනාව අවුරුදු 236 තුන්වෙනි ධර්ම සංගායනාව ඊට පස්සේ ආය සංගායනා දෙකක් පිටින් ඊට පස්සේ අවුතුනා 4 වෙනි 5 වෙනි කවතරී ඊට පස්සේ 6 වෙනි ධර්ම සංගායනාවේ ඊළඟට ඇත්තෙම දැන් ඔය ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරූඪ කරන කාලෙත් නැවත සංගායනාවක් පැවැත්වුවා කියලා කියනවා. බුදුවර 400ක් ඉන්නේ. ඊට පස්සේ ආයි පසු කාලේ නැවත පසු වෙනි ධර්ම සංගායනාවක් පැවැත්වුවා. 6 වෙනි ධර්ම සංගායනාව තමයි දර්ශනේ 56 දී බුරුමේදී පැවැත්වීමට තමයි මරම්ම චක්ක සංගායනාව කියලා කියන්නේ. මරම්ම කියන්නේ බුරුම කියන එක. චක්ක කියන්නේ 6 වෙනි බුරුමේ 6 වෙනි සංගායනාව විදිහට සැලකනවා. 2500 බුද්ධ ජයන්ති නිමිති කරගෙන. බුදුරජාණන් වහන්සේ පිරන් පාලා අවුරුදු 2500 නිමිති කරගෙන තමයි ඒක ප්‍රයත්නුවේ. බුරුමේ ඒ සංගායනට ලංකානු ස්වාමීන් වහන්සේලා වැඩම කළා. ලංකාවේ හිටිය ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ, වල්පොල රාහුල හාමුදුරුවෝ, පොල්ලත්ති බුද්ධත්ත හාමුදුරුවෝ ඒ වගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා වැඩම කළා කියන එක. එතකොට ඒ සංගායනන් ඇතුළේ ප්‍රබෝධයත් එක තමයි ලංකාවේ බෞද්ධ මණ්ඩලයත් එක්ක මේ ත්‍රිපිටකය ත්‍රිපිටක ග්‍රන්ථ ටික අපේ රටේ සම්පාදනය කළේ. පාලි විතරක් නෙවෙයි පාලිවට සිංහල අර්ථකථනක් දීලා හැම දිනකටම තේරුම් ගන්න විදිහට පුරන් දෙන්න ඉතාම විධිමත් පොත් සෙට් එකක් හැදුව පොත් 56කින් යුක්තව. ඉතින් ඒක නිකන් නෙවෙයි විශාල කාලයක් අවුරුදු 2500ක් භික්ෂුන් වහන්සේලාගේ මහා පරිශ්‍රමයක ප්‍රතිඵලයක්. ඒ විතරක් නෙවෙයි මානව ඉතිහාසයේ තියෙන ඉහළම දැනුම් සම්භාරය තමයි මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සාරාංශික කරපරාක්ෂේප කරපු පාරමිතාවල කැපවීම. ඒ නිසා නිකන් සරලව හිතන්නේ අපි ත්‍රිපිටක පොතක් දැක්කත් ත්‍රිපිටක සීඩී එකක් දැක්කත් පෙන්වවිල පොත් ටික දැක්කත් ඒවා සරලව හිතන්නේ නැව. ඒ හැම තැනකදී මේවා දකින්නකොටම හිතන්න මේ සරල දෙයක් නෙවෙයි. මේක වසර දහස් ගානක ඇස් ඉස් මස්ලිය දන් දීලා කරපු පරිත්‍යාගයක් කියන එක නිතර හිතන්න. ලොකු උනන්දුවක් ඇති කරගන්න, ශ්‍රද්ධාවක් ඇති කරගන්න, අපිත් ඒකට උපරිම කැපවීමක් දායකත්වයක් අපි දක්වන්න ඕන කියන ලොකු උනන්දුවක් හදවතින්ම අපි ඇති කරගන්නට ඕන. එහෙම කළොත් තමයි ඇත්තටම අපි අපේ යුතුකම කරන්නේ. හොඳයි, එහෙනම් අද අපි නවත්තමු. මේ පොල ටික හොඳට ෆයිල් එකට දාලා තියාගන්න. දැන් මේ කියන කරුණු ගිහිල්ලා ටිකක් බලා ගන්න ඕනේ. ඔව්, හෙට ගියාමට ඔව් අපි කියවනේ දෙවිනේ විනය පිටකේ කාටද බාර දුන්නේ? උපාලි හාමුදුරන් සම්පූර්ණයෙන් බාර දුන්නේ. උපාලි හාමුදුරන් විනය පිටකේම බාර දුන්නා. ඊළඟ දීඝනිකාය ආනන්ද හාමුදුරන්ට, මජ්ක්‍ධිම නිකාය සරුවත් හාමුදුරන්ගේ ශිෂ්‍ය පිරිසට, සංයුත්ත නිකාය මහා කාශ්‍යප හාමුදුරන් ඇතුළු ශිෂ්‍ය පිරිසට, අංගුත්තර නිකාය අනුරුද්ධ හාමුදුරුවෝ ඇතුළු ශිෂ්‍ය පිරිසට, ඊළඟට අභිධර්ම පිටකේ යම මාතික හැටියට තියෙන මූල කොටස් ටික සරුවත් හාමුදුරන්ගේ ශිෂ්‍ය පිරිස බාරගත්තා කියලා කියනවා. ඊළඟට බුද්ධකිනිකායේ පොට්ටික ඒ ස්වාමීන් වහන්සේලා නම් සඳහන් නැහැ, බාරගත්තා කියලා සඳහන් කරනවා. ඒ හැම දෙනෙම බානක විදිහට, බානක කියන කටපාඩම් දැන් ජාතක බානක, දීඝ බානක, මධ්‍යම බානක, අංගුත්තර බානක කියලා බානකවරු හිටියා. එතකොට දැන් අංගුත්තර නිකාය කියන්නේ මුරු ගුරුකුලයක් ඇතැම් විට, පොතක් නෙවෙයි කාලේ ග්‍රන්ථාරූඪ කරන කලින් අංගුත්තර නිකාය කියන්නේ ගුරු කුලයකට, ඒ ශිෂ්‍යාංශයේ පරපුරකට අංගුත්තර නිකාය කියලා කියනවා. ඒකට ඒගොල්ලන් ත්‍රිපිටකයේ ඒ පෙළ පොත විතරනේ, ඒකේ අටුවා පරිවාර කතා ඔක්කොම පරපුරෙන් පරපුරට රැගෙනා. ඒ රැගෙනා එක තමයි ඉන්දියාවේදී අශෝක රජතුමා කාලේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එනකොට මුළු ත්‍රිපිටකම කඩපාඩම් ගෙනාවා. විතරක් නෙවෙයි අටුවා විදිහට තිබිච්ච අටුවා සම්ප්‍රදායක් කටපාඩම් රැගෙන ඇවිල්ලා ලංකාවේදී කියලා අටුවා විදිහට ලාංකික භාෂාවෙන් සඳහන් කරලා කියලා කියනවා. එතකොට මිහිඳු හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ තමයි නැවත අවිඥාදී ලබා ගත්තා කියලා කියන්නේ මේ ශාසන කටයුතු කරන්න. කටපාඩම් කියන ආදී කරත් එහෙම කියලා කියනවා. එනිසා රහතන් වහන්සේ කෙනෙක් සාමාන්‍ය කටකෙච්ච ඕහිර පොහිත බාර අනුපත සඳහන්ද කියලා කිව්වට ශාසනික කටයුත්තක් අවශ්‍ය වෙච්ච වෙලාවෙදී උන්වහන්සේලා සංයෝජන දුරු කරපු අය වුණත් නැවත අභිඥාදී ලබා ගන්න ඔය ශාසනික කටයුත්ත සඳහා ඒ වෙන විදිහට කටයුතු කරපු කෙනෙක් තමයි මිහිඳු හාමුදුරුවෝ කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේලා කියන සත්‍ය සමාධි දියුණු නිසා ඉක්මනට මේව පාඩම් කරන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට වගේ හුඟක් කාලයක් ගත වෙන්නේ ඉක්මනින් මේව දාගන්න ශක්තිය තියෙනවා. ඒ සියල්ලක්ම සහිතව තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවේ. විතරක් නෙවෙයි ලංකාවේ එකල කිමිච්ච උපභාෂාව හිටන් ලංකාවේ භාෂාව හිටන් ඉගෙනගෙන තමයි පූර්ණ සෝදානමක් සහිතව තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ. ඉතින් එහෙම කුරුම වෙච්ච දහමක් තමයි අපිට ලැබුණේ. ඒ දහම තමයි අපි ග්‍රන්ථාරූඪ කළේ. ඒ දහම තමයි අපි වසර දහස් ගණනක් රැකගත්තේ. ඒ දහමෙන් තමයි ජීවිතය ආලෝකමත් කරගත්තේ. ඒ දහමෙන් තමයි ලංකාව ධර්මද්වීපයන් සහ පෙරදිග ධාන්‍යයන් ගණන් බවට පත් වුණේ. ඉතින් ඒ නැති වුණු උරුමේ නැවත අපි ලබා ගන්නට මහන්සි වෙන්නට ඕන. ඉතින් ඒ සඳහා අපි උනන්දු වෙමු නේද? හොඳයි. අපි මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ සම්බුද්ධ ශාසනය තව බොහෝ කාලයක් ගෙනයන දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණයක් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සංසදං. පස්තරගත මේ සීල පුණ්‍ය ධර්මයන් අප හැම දෙනාටම උතුම් මොණිමත් පිණසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛං පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිබ්බයා සෝකං පන්තා ච නිස්සෝකා පොන්තු සම්දේති පානිනු. දුකින් පෙළෙන සත් දුකින් මිදෙන්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින්නේ හැම සත් සුවපත් වෙත්වා